ඉතිහාසය පුරාම මනාප ඡන්ද සමූහතාවක් නොදෙන්න කියන ප්‍රචාරයේ අරංගී ජනතාව විසින් කරමුණ අද මේ යෝජනාව යහනවා. මේකේ ආසනයක් නැති 7 දෙනෙක් නඩුවකින් සමුක ඡන්දේ සමුන්වත් දා ගන්න. මේක සාධාරණ. ඒක නෙමෙයි ඇත්තදී. ඇත්තදී ජනතාව විසින් පෙරමුණ මේ ඡන්ද ක්‍රමයේ කැමැති පක්ෂයි. හැබැයි මේක වෙනස් කරනවා කියලා විරුද්ධයි. හැබැයි කියන්න බයයි. කියන්නත් බයයි. මොකද රටේ ජනතාව මේ මනාප ක්‍රම ඉවත් කරන්න කියලා කියනවා.